සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ කුද්දක නිකායෙහි උදාන පාළියේන මේ ගිය සූත්‍රය. භාග්‍යවත් බුදුජානක වහන්සේ චාලිකා නුවර චාලික කියන පර්වතයේහි වැඩ වාසය කරන කාලයේහි මේ ගිය ස්වාමින් වහන්සේ වෙනුවෙන් දේශනා කරපු සූත්‍රය. මෙකල බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමින් හිටියේ මේ ගිය ස්වාමින් වහන්සේ. දිනක උන්වහන්සේ උදෑසන පිණ්ඩපාතේ වැඩම කරන්න සූදානම් වුණා. උන්වහන්සේ ජන්තුගාමීහි පිණ්ඩපාතේ වැඩම කිරීමට භාගතුන් වහන්සේගේ නවසර අරගෙන පිණ්ඩපාතේ වැඩම කරලා සවස් යාමේහි පිණ්ඩපාතෙන් වැළකිලින අවස්ථාවේහි කිමිකාලා කියන ගංගා තීරයට වැඩම කළා. ඒ ගංගාව සමීපයේ සක්මන් කරමින් හිටියා වූ මේ ස්වාමින් වහන්සේ දැක්කා ඉතාම රමණීය වූ අඹ වනයක්, උද්‍යානයක්. මේක දැකපු මේ ස්වාමින් වහන්සේට කැමැත්තක් ඇති වුණා මේ ප්‍රදේශයේ ප්‍රවිවේකයේ වඩන්නට, භාවනා වඩන්නට සුදුසු ස්ථානයක් කියලා. එහෙම තේරුම් ගත්තු මේ ස්වාමින් වහන්සේ නැවත බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කරලා මේ කාරණිය සඳහන් කළා. උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරපු අවස්ථාවේදී මේ කිමිකාලා නදිය සමීපයේ තිබුණු ගංගාව ගැන, අඹවනිය ගැන සඳහන් කරලා එහි භවනා කරන්නට යන්නට අවසර ඉල්ලා සිටියා. මේගිය ස්වාමීන් වහන්සේගේ චරිතය පිළිබඳවත්, උන්වහන්සේ මෙතෙක් ලබාගෙන තියෙන ධර්මඥානය පිළිබඳවත් මනා අවබෝධයෙන් සිටියා වූ බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරන්ට අනුශාසනා කළා, වෙනත් භික්ෂුවක් පැමිණෙනකන් තව කලක් මෙහි වැඩ සිටිනටේ කියලා ගමන ප්‍රමාද කරන්නට අනුශාසනා කළා. නමුත් මේ ස්වාමීන් වහන්සේ තුන් වතාවක් මිල්ලා සිටීට පස්සේ බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා මේ ගිය හාමුදුරන්ට භාවනා කරන්නට යන්නට අවසර දෙන්නට. බුදුරජාණන් වහන්සේට සමුදේලා අඹවනයට වැඩම කළා වූ මේ ස්වාමීන් වහන්සේ භාවනා කරන්න පටන් ගත්තා. එහෙත් ටික කලක් භාවනා කරනකොට උන්වහන්සේගේ හිතට අකුසල විතරක පැන නැගියා. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේ ත්‍රිවිධ විතරකයන්ගෙන් උන්වහන්සේගේ සිතට පීඩා ඇති කළා. ඒ නිසා මේ ගිය ස්වාමීන් වහන්සේට සිදු වුණා නැවත බුදුරජාණන් වහන්සේ හමු වෙනට එන්නට. උන්වහන්සේ බුදුහාඳුර වෙත වැඩම කරලා මේ කරුණ සඳහන් කරපු වෙලාවේදී භාගතුන් වහන්සේ කරුණු පහක් සඳහන් කළා. නොමුහුණු කළ චිත්ත විමුක්තිය මොහු කිරීම සඳහා, දියුණු කිරීම සඳහා, නැත්තම් තවමත් දියුණු නොවෙච්ච චේතෝ විමුක්තිය සිත දියුණු කිරීම සඳහා හේතුවන කරුණු පහක් දේශනා කරලා ඒ කරුණු පහෙහි පිහිටලත් තවත් කරුණු හතරක් වඩන්නට මේ සූත්‍රයේදී අනුශාසනා කරනවා. අපරිපාකාය මේගිය චේතෝ විමුක්තියා පංච ධම්මා පරිපාකාය සංවර්තන්ති. නොමුහුණු කළ චේතෝ විමුක්තිය මොහු කිරීම සඳහා මේ කරුණු පහ දේශනා කරනවා. මොනවද ඒ කරුණු? පළවෙනි කරුණ තමයි ඉද මේගිය භික්ඛෝ කල්‍යාණ මිත්‍රෝ හෝති, කල්‍යාණ සහායෝ, කල්‍යාණ සම්පවංකෝ. කල්‍යාණ මිත්‍රයන් ඇති බව, කල්‍යාණ මිත්‍රයන් සහාය කරගත් බව, කල්‍යාණ මිත්‍රයන්ට නැවුණු බව කියන මෙන්න මේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ගැන මුල්ම කාරණේ විදිහට දේශනා කළා. දෙවෙනි කාරණේ තමයි භික්ඛෝ සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංගුතෝ විහෙරති, ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේ සුවජ්ජේ සුභය දස්සාවේ සමාදාය සික්ඛතේ සික්ඛාපදේසු. භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට ප්‍රාතිමොක්ඛ සීලෙන් යුක්තව ආචාර ගෝචර සම්පන්නව කුඩා වූද වරදෙහි බිය දක්නා හැඟීමෙන් ශික්ෂාපදයන් සමාදන්ව වාසය කිරීම වශයෙන් සීලය අවධාරණය කරනවා. තුන්වෙනි කාරණය තමයි භික්ඛෝ යායන් කතා අභිසල්ලේකිතා හේතෝ විවරණ සප්පායා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මෙහිදී දේශනා කරනවා කතා සල්ලාපයේ තියෙන වැදගත්කම. කිසියම් කතාවක් සිද කරනවා නම් ඒ සිත දියුණු වීම සඳහා නිර්වේදය, විරාගය, නිරෝධය, උපසමය, අවබෝධය, නිර්වාණය සඳහා හේතු වන කතාවල් වෙන්නට ඕන. මොනවද ඒ කතා? අපේච්ච කතා, අල්පේච්ඡතාවයේ පිළිබඳ කතා, සන්තුටි කතා, සතුට, ලද දෙයින් සතුටීම පිළිබඳව කතා, පරිවේක කතා, විවේකයේ පිළිබඳව කතා, අසංසග්ග කතා, එකට පිරිසක් එකතු වෙච්ච වෙලාවේදී රාගාදී කෙලෙස් ඇති නොවන විදිහේ කතා සිදු කිරීම, විරිය ආරම්භ කතා, වීරිය පිළිබඳව කතා, සීල කතා, සීලයට අදාළ කතා, සමාධි කතා, සමාධියට අදාළ කතා, ප්‍රඥා කතා, ප්‍රඥාවට අදාළ කතා, විමුක්ති කතා, විමුක්තියට අදාළ කතා, විමුක්ති ඥාන දර්ශන කතා, විමුක්ති ඥාන දර්ශනය සම්බන්ධ කතා කියන මෙන්න මේ දස කතාවන්හි නිරතුරුව යෙදෙනට බුදුහාඳුරණ සාසනා කළා. ආධ්‍යාත්මික ගමනේදී විශේෂයෙන්ම භාෂා භාවිතය, සම්මා වාචාව නියෝජනය වන ආකාරයට ක්‍රියා කිරීම අතිශයම වැදගත් වෙනවා. ඊළඟ කරුණ විදිහට දේශනා කළේ බික්කෝ ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසමාය තාමවා දල්ලපරක්කමෝ අනික්කේත දුරෝ කුසලේසෝ ධම්මේසු. අකුසල දුරු කරනට කුසල ධම්ම වැඩිම සඳහා තියෙන ආරම්භ කර වීරිය, දැඩි පරාක්‍රමය, උත්සාහය මෙහිදී අවධාරණය කරනවා. ඊළඟ කරුණ විදිහට දේශනා කරන්නේ පුනච පරම්මේ ගිහ බික්කෝ පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා. මෙහිදී සඳහන් කරන්නේ ප්‍රඥාවන්ත භාවය, නැත්නම් උදයත්ථ ගාමිනී ප්‍රඥාව, නිර්වාණ අවබෝධයේ සාක්ෂාත් කිරීමට හේතු වන හේතුඵල ධම පටිසම්පාදයේ පාදක කරගත්තෝ එතනත අන්ත දෙකෙන් දුර වෙච්ච ඉතිමස්මින් සති දං හෝති ඉමස්මින් අසති දං නොහෝති කියන හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධෙන් නිරෝධවන මේ හට ගැනීම වැයවීම උදේ වය කියන සමුදේ වය කියන හට ගැනීම නිරෝධය පිළිබඳව දැනුමෙන් යුක්ත වෙන්න ඕන කියන කාරණේ. එහෙදී සුතමය පඤ්ඤාවෙන් ආරම්භ කරලා චින්තාමය පඤ්ඤාවෙන් තවත් සංවර්ධනය කරගෙන භාවනා ප්‍රඥාවෙන් මස්සක ප්‍රාප්ත කරගන්නට ඕන. මෙන්න මේ කරුණ පහ දේශනා කරන බුදුරජාණන් වහන්සේ නැවත සඳහන් කරනවා. කල්යාණ මිත්‍රාශ්‍රයේ තියෙනකොට එතනත්තා සිල්වන්ත වෙනවා. සිල්වන්ත වෙනකොට එතනත්තා දස කතාවන්හි යෙදෙනවා. ඒ දස කතාවන්හි යෙදෙන තැනත්තා දැඩි වීරියෙන් යුක්තව මේ උද්‍යත්ය ගාමිනී ප්‍රඥාවෙන් ජීවිතය සකසා ගන්නකොට මෙන්න මේ ගුණාංගවල දියුණුවක් විදියට ඔහු ඊට පස්සේ තවත් කාරණා හතරකට පත්වීම ගැන අවධානය යොමු කරනවා. ඒ තමයි අසුභා භවයේ තම්බා රාගස්ස පහනාය. රාගයේ දුරු කිරීම සඳහා අසුභ භවනා වැඩි වීම. මෙත්තා භවයේ තම්බා ව්‍යාපාදස්ස පහනාය. ව්‍යාපාදයේ දුරු කිරීම සඳහා මෛත්‍රිය වැඩි වීම. ආනාපාන සති භවයේ තම්බා විතක්කෝපච්ඡේදාය. විතර්ක දුරු කිරීම සඳහා ආනාපාන සතිය දිනු කිරීම. අනිත්‍ය සංඥා භාවයේ තම්බා අස්විමාන සමුග්ගහතාය. අස්විමානිය දුරු කිරීම සඳහා අනිත්‍ය සංඥා වැඩීම වශයෙන් මෙන්න මේ අසුභ භාවනාවත් මෛත්‍රී භාවනාවත් ආනාපාන සතියත් අනිත්‍ය සංඥාව පාදක කරගත් විදර්ශනාවත් බුදුරජාණන් වහන්සේ මෙහිදී ප්‍රතිපදා විදිහට දේශනා කළා. ඒ අනුව මේ ගිය සූත්‍රයෙන් දැක්වෙන මේ කරුණ අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අප්‍රමාදීව ක්‍රියා කිරීමට උත්සාහ කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.